තැනැත්තා වෛද්‍යවරයෙකු යැයි පවසමින් මෙසේ කලාකාර ලෙස හැසිරී තිබෙන්නේ. ඔහු චන්ද්‍ර ප්‍රනාන්දු නැමති අයෙකු බව ප්‍රකාශ කර තිබෙනවා. මේ තැනැත්තා ඊයේ එම හැසිරීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. අද දින අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. විශේෂයෙන්ම යම් තැනැත්තෙක් ප්‍රසිද්ධ ස්ථානයක තවත් අයට කරදරයක් වන ලෙස කලාකාර ලෙස හැසිරෙනවා නම් ඒ අපේ නීති යටතේ වරදක්. ඒ වගේම යම් මාරක ආයුධයක් ඇතිව හැසිරෙනවා නම් ඒ බරපතල දඬුවම් ලැබී හැකි වරදක් වෙනවා. එවැනි වරදකට වරදකරුවෝ මේ සම්බන්ධයෙන් තවදුරටත් කෙහෙල්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වනවා.